සැරසුම් කරලා තිබෙන්නේ රට පෙළවල සඳහා අත්‍යවශ්‍ය පුහුණුවක් වශයෙන්. නම්වෙනිදා දෙවෙනිදා දක්වා ඒක ඒවලගේ පෞද්ගලික සංචාරයක් වශයෙන් ජනමැත්‍ය සාමාන්‍ය රජසේවකෝ පුහුණුවට යනකොට දවස් දෙකක් පුහුණුවෙන් පසු සහ පෙර ඒගොල්ලගේ පෞද්ගලික නිවාඩු ලබාගෙන පෞද්ගලික වේදමෙන් රටේ සමහර තැන් බලන්න යනවා. සාමාන්‍ය දෙයක්.